tas bhagavato arahato samma sambuddhas. Hondai adami diri pahandara api sakaccha karanna balaporottu wenne maitri bhavanawa tulin alima avabodha karaganne kohomada kiyana සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන මේ මෛත්‍රී පාඨය තුලින් මේ මෛත්‍රී පාඨය සජ්ජායනා කරන භාවනා යෝගියාට ඇලීම කොහොමද අවබෝධ වෙන්නේ කියලා බලනකොට අපි මේ මෛත්‍රී භාවනාවට ඇලෙන බව අපි සාමාන්‍යයෙන් වටා ගන්නෑ. මෛත්‍රී භාවනාව දිනචර්යාවකට කාලසටහනකට භාජනය කරලා අපගේ ජීවිත කාලයේ ඒ මෛත්‍රී භාවනාව ඒ වෙලාවල් වලදී සිදු කරලා මේ මෛත්‍රී භාවනාවට ඇලෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එනම් මේ මෛත්‍රී භාවනාවට ඇලුනාම මේ භාවනාව වැඩිමේ ප්‍රතිශතය අඩු වෙනවා. මෛත්‍රී භාවනාවට ඇලුනාම භාවනාව තාවකාලික නතර වෙනවා. සමහර අය ඉන්නවා මේ මෛත්‍රී භාවනාව අවුරුදු වලින් ප්‍රගුණ කරලා අවුරුදු 7-8 භාවනා කරන 10-15 භාවනා කරන ඒ පින්වතුන්ට ඇයි ප්‍රතිඵල ලැබිලා නැත්තේ කියලා බලනකොට මෛත්‍රිය නම් භාවනාවට තියෙන ඇලීම නිසා ඒක ක්ලේශයක් වෙලා ක්ලේශය ප්‍රගුණ වෙන නිසා ගුණධර්ම වැඩිලා නැහැ. දෛනිකව ಗುಣධර්ම වැඩෙන්නේ නැති නිසා එයාගේ චරිතය එන්න අනිත් පැත්තට එහෙම නැත්තම් ලෞකික පැත්තට උරු වෙලා. සමහර අය ඉන්නවා කතා කරනකොට අපටම තේරෙනවා මීපැණි වගේ කතා කරනවා. සමහර අයගේ කතාවල් අයනකොට මෛත්‍රිය වැක්කිරෙනවා. ඒතර මෛත්‍රිය හැබැයි එයාගේ තුල ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති වෙලාද කියලා බලනකොට අබමල් රේණුවක තරම්වත් ද්වේෂය නැති වෙලා නැහැ. ඒ තරම් ඇතුලේ ප්‍රශ්න තියෙනවා. එනම් මේ ඇතුළත ප්‍රශ්නේ විසඳෙන්නේ නැතුව මේ තරම් මෛත්‍රියක් වචනෙන් ක්‍රියාවෙන් ඇති වෙලා තියෙන්නේ කොහොමද කියලා බලනකොට මෛත්‍රිය වැඩිලා තියෙන්නේ ඒ ගුණාංග පැත්තෙන් නෙමෙයි අගුණ පැත්තෙන්. එහෙනම් තමන්ගේ ජීවිතය තුළ යම්කිසි කෙනෙකුට මෛත්‍රිය කරනකොට ඒ මෛත්‍රිය කොහොමද අපි යාපත් කරගන්නේ? අපි නොදැනුවත්වම ඒක කොහොමද අයාපත් වෙන්නේ කියන එක පිළිබඳව භාවනා යෝගියා ගොඩාක් ප්‍රඥාවන්ත විය යුතුයි. ඒ පිළිබඳව අවබෝධය දැනුම ලබා සිටිය යුතුයි. අපගේ දෛනික ක්‍රියාකාරකම් වල ගොඩාක් ප්‍රතිඵල අඩු වෙන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අපගේ අවබෝධය අඩුකම, අපගේ දැනුම අඩුකම, ඒ පිළිබඳව අත්දැකීම් අඩුකම කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. මේ මෛත්‍රී භාවනාව පුරුදු කරන භාවනා යෝගියා සමහර අවස්ථාවලදී සමහර දේවල් පිළිබඳව මෛත්‍රිය වැඩිපුර පුරුදු කරනවා. අපි දන්නවා අපට හතුරෙක් හිටියාම, විරුද්ධවාදියෙක් හිටියාම, අනේ මට හතුරෙක් ඇති වුණා, ඒ අතුරට මම මෛත්‍රී කරන්න ඕනේ, මගේ ගුණධර්ම පිරියනවා, මගේ තපස් ජීවිතයට මේක තර්ජනයක් වුණා කියලා අපි ඒ විඥාණය පිළිබඳව විශේෂ මෛත්‍රියක් වඩනවා. තුවාලයක් නිකන් තින සමට කවුරරි තුවාලයක් වශයෙන් සලකනවාද කියලා ඇහුවාම එහෙම සලකන්නේ නැහැ. තුවාලයක් නැති තැන තුවාලයක් තියෙනවා කියලා සලකන්න බෑ. ඒ වගේම තමයි තුවාලයක් තියෙනකොට සාමාන්‍ය සමකට තුවාලේ මෙතන තියෙනවා කියලා හිතාගෙන බේත් දාන්නත් බෑ. ඒ මානසිකත්වය අපට ඇදෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නේ කොයි ආකාරයෙන්ද සැකසීලා තියෙන්නේ කියලා බලනකොට මේ මෛත්‍රිය අපි කරනවා කියලා කියන්නෙම අපිට දැන් ලෝකෝත්තරව තුවාලයක් තියෙනවා. එහෙනම් ලෝකෝත්තරව තියෙන මේ තුවාලෙට බේත් දාන්න අදනකොට අපි බේත් දාන්න ඕනේ තුවාලෙට මිසක් වෙන තැනක නෙමෙයි. සමේ වෙන තැනකට බේත් දැම්මාම අපි දන්නවා තුවාලෙට ඒ බේත් සමෙන් උනලා ලේවලට එකතු වෙලා ලේවලින් ගිහිල්ලා තමයි එතන ලැබෙන්න ඕනේ. එනම් ප්‍රමාද වැඩි, තුවාලෙ සනීප වෙන්න යන කාලෙ වැඩි. එනම් තුවාලය හරියටම සුද්ධ කරලා තුවාලෙටම බේත් දැම්මාම ඒක එතනම සනීප වෙනවා. ඒ වගේ මේ මෛත්‍රිය අපි යම්කිසි කෙනෙකුට වඩනකොට ඒ වඩන කෙනා ඇයි මේ මෛත්‍රියට භාජනය වුණේ, මෙච්චර කෝටි ගණන් මිනිස්සු ඉන්න ලෝකයේ තුල මෙයා විතරක් විශේෂයෙන් තේරුණේ කොහමද, මෙයා විතරක් මෛත්‍රියට සුදුසුනේ කොහමද කියලා බලනකොට එයා පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ නිසා කරන විසඳුම විසඳුමක් නෙමෙයි. හේතුව මේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ. අමතනම තියෙන්නේ පිළිතුරු විතරයි. අපි දන්නවා මේ ලෝකේ ප්‍රශ්නයක් ඇව්වාම ඒ ආන ප්‍රශ්නේ තුල උත්තරේ තියෙනවා. එනම් මේ ලෝකේ සෑම තැනම තියෙන්නේ පිළිතුරු පමණක් නම් පිළිතුරු වලින් එයා මොකවත් මේ ලෝකේ නැත්තම් දැන් මෙතන ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා කියලා කියනකොටම අපි දන්නවා මේක ලෝකෝත්තර එකක් නෙමෙයි. ලෝකෝත්තර විඥාන වලට ප්‍රශ්න නැහැ. ඇයි උන්වහන්සේලා නිතරම ලෝකෝත්තරව හැමදේම සිතන නිසා, ලෝකෝත්තරව හැමදේම කල්පනා කරන නිසා උන්වහන්සේලාට ලෞකිකව භෞතිකව කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපගේ ජීවිතය තුළ අපි දන්න හොඳටම තේරුම් ගත්ත ප්‍රශ්නයක් තමයි අතුරෙකුට මෛත්‍රී කරනකොට එක්කෝ වැඩිපුර මෛත්‍රිය කරනවා, එහෙම නැත්නම් අඩුවෙන් කරනවා. අන්න මේ ස්වභාවය තමයි මේ මෛත්‍රී භාවනාව තුළ මුලාවටපත් කරන ඇලීමේ ස්වභාවය. එනම් සියලු සත්වයෝ සුවපත්ත්වා නිදුක්වෙත්වා නිරෝගීවෙත්වා කියන මේ මෛත්‍රී පාඨය කරන කොටගෙන අපි යම්කිසි කෙනෙකුට විශේෂයෙන් මෛත්‍රී කරනු ලබනවා නම් එසේ මෛත්‍රී කරනු ලබන කෙනා පිළිබඳව තියෙන ප්‍රශ්නය අපි විසඳා ගන්න ඕනේ. ඒ ප්‍රශ්නය තමයි උත්තරය ප්‍රශ්නයක් කරගත්තා වූ ප්‍රශ්නය. මේ ලෝකේ හැම දෙයක්ම අපට යාපත පිණිස වෙනවා නම් අපට වෙන්නා වූ සෑම කම්පනයක් පීඩනයක්ම යාපත පිණිස වෙනවා නම් හැම දෙයක්ම කර්මානුරූපීව වළක්වාගත නොහැකි විදියට ඒ දේවල් සුදුසු ලෙස සිද්ධ වෙනවා නම් දැන් අපට කැළඹෙන්න හේතුවක් නැහැ. ප්‍රශ්නයක් අටගන්න හේතුවක් නැහැ. හේතුව මේ ලෝකයේ ඉන්නේ ඔක්කොම අපේ සහෝදර සහෝදරියෝ, දෙමව්පියෝ, දූදරුවෝ, පිටසක්වල ජීවින් කවුරුත් නැහැ. එහෙනම් අපේම ලේ ඥාතින් එක්ක අපේ අමනාපයක් තියෙනවා. ඒ නිසා තමයි මේ මෛත්‍රිය වැඩිපුර කෙරෙන්නේ. මෛත්‍රී භාවනාව පිළිබඳව ගොඩාක් පොත්පත් ලියලා තියෙන්නේ මේ සතුරාට මෛත්‍රී කිරීම පිළිබඳව. සතුරාට කොහොමද මෛත්‍රියක් වෙන්නේ? සතුරා කියන නම ඇයෙනකොටම ද්වේෂය මතක් වෙලා ඉවරයි. ද්වේෂය ඇති වෙලා ඉවරයි. සතුරා මතක් වෙනකොටම අපේ මානසිකත්වය වෙනස් වෙලා ඉවරයි. එහෙනම් මෛත්‍රියක් වැඩෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මෛත්‍රිය වඩන්නට ඉස්සෙල්ලාම මේ සතුරා අයින් කරලා ඉන්න ඕනේ. හේතුව මිතුරාට තමයි මෛත්‍රිය වැඩිපුර සම්බන්ධ වෙන්නේ. එහෙනම් සතුරාගේ මෛත්‍රිය ඈත් වෙනවා, මිතුරාට ිතවතාට මෛත්‍රිය සම්බන්ධ වෙනවා. එහෙනම් සම්බන්ධ වෙන තැනකලාම තමයි මේක වඩාත් යාපත් වෙන්නේ. එහෙනම් ඒ ස්ථානයේ තිබෙන ඒ අමනාපකම ලෝකෝත්තරව දකින්නට අවශ්‍යයි. එතනදී සිදුවීමක් මොනවාද තියෙනවා නම් ඒකේ යහපත් පැති මෙනෙහි කරලා ඒ සිද්ධිය යහපත් සිද්ධියක් බවට පත් කරන්න අවශ්‍යයි මානසිකව. ඒ ස්ථානයේ ඝනදෙනුවක් තියෙනවා නම් ඒක කර්මානුරූපී වෙච්ච ඝනදෙනුවක්. අපි අතර රජෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි, ප්‍රඥාවක් ඇති වෙන්න පුද්ගලයෙක් ඉන්නපාය කියලා ඒ සතරමා භූතයගේ ඝනදෙනුවක් වශයෙන් කර්මානුරූපීව ිතන්ට අවශ්‍යයි. එතකොට අමනාපේ අතුරුදාන් වෙනවා. එයත් අපේ මිතුරෙක්, ඥාතියෙක්, දරුවෙක්, සහෝදරයෙක් වෙනවා. ධම්මෛත්‍රිය හරියටම වැඩෙනවා. එනම් මේ මෛත්‍රී භාවනාව කොච්චර වැඩුවත් අපට මේ මෛත්‍රී වැඩෙන්නේ නැත්තේ ඇයි? තප්පරෙන් තප්පරයට ඇති වෙන චේතනාවල මේ තරම් අඩුපාඩු තියෙන්නේ ඇයි? ලෝභ දේශ මොහ රාග වෛර අපිටුල ලෙලදෙන්නේ ඇයි කියලා බලනකොට අපට පෑදිලිව පේන ප්‍රශ්නයක් තමයි මේ මෛත්‍රිය අරියට වෙන්නේ නැත්තේ. මේ මෛත්‍රිය එක එක තැන්වලට සාපේක්ෂව වෙනස් වෙනවා. ඒ කියන්නේ ඇලෙනවා. එනම් මේ මෛත්‍රී භාවනාව ඇලීමකින් තොරව කරන ඒ සමීකරණය, උපක්‍රමය අපි විසින් අවබෝධ කර ගැනීම වඩාත් වැදගත් මේ තපස් ජීවිතය තුළ. එනම් මේ ලෝකේ තමන්ට මෛත්‍රිය කරලා බලනකොට ඒක නියමිතම මෛත්‍රිය කරනවා. හේතුව තමන් හොදට ඉන්න තමන් කැමති. හැමදේම තමන්ට යාපත් වෙනවාට තමන් කැමති. තමන් තරම් මේ ලෝකේ සුවපත් වෙනවාට අකමැත්ත කිසිම කෙනෙකුට නැහැ. එනම් මේ මානසිකත්වය තියෙන නිසා මම සුවපත් වේවා, මම නිදුක් වේවා, මම නිරෝගී වේවා කියනකොට මෛත්‍රිය බොහොම ඉක්මනට ලස්සන්ට කෙරෙනවා. හැබැයි ප්‍රතිඵල නැහැ. ඒක තුල ආත්මార్థකාමීත්වය, බලාපොරොත්තුව, මාන්‍ය, පුද්ගලිකත්වය ප්‍රගුණ වෙන නිසා අර මෛත්‍රිය තුලින් ක්ලේශ ධර්මයන් වැඩෙන නිසා ඒකේ ප්‍රතිඵල නෙලන්නට හරි අමාරුයි. අමාරුයි කියලා විතරයි කිව්වේ, බෑ කියලා කිව්වේ නැහැ. ඒකෙන් ප්‍රතිඵල ගන්නට ගොඩාක් ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. ඒකේ ගොඩාක් කඩතොළු තියෙනවා, ඒවා අරිගස්සන්ට ඕනේ. ඒ විදිහට ඒක වඩනවාට වඩා පාසුම ක්‍රමේ තමයි ඒ ක්‍රමේ වෙනස් කරගන්න එක. එනම් මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන අපට ප්‍රතිඵල ගන්නට බැරුව නාන ප්‍රකාර විදියට අපි ප්‍රශ්න රාශියකට මුණ දීලා ගැටළු වලට පත් වෙලා මෛත්‍රී අවුරුදු ගණන් වඩලා හැබැයි සිල් රැකිලත් නැහැ, ගුණධර්ම වැඩිලත් නැහැ, මෛත්‍රිය කෙරිලත් නැහැ, තපස් ජීවිතයට තවත් ගැටළුමයි ඇති වෙලා තියෙන්නේ. එහෙනම් මේ වගේ ප්‍රශ්න අතීතයේත් ඇති වුණා, වර්තමානයේත් අනාගතයේත් ඇති වෙන්න පුළුවන්. එනම් මේ මෛත්‍රී භාවනාව තුළ අපි වඩාත්ම පැහැදිලිව තේරුම් ගත යුතු කාරණාව තමයි මෛත්‍රී කරනකොට මේ මෛත්‍රිය තුළ අපි ඇලෙන අවස්ථා වටා ගන්න ඕනේ. දරුව තුන් දෙනෙක් ඉන්න පියෙක් ගී මට්ටමින් මෛත්‍රිය ප්‍රගුණ කරනකොට ගොඩාක් ගුණයාපත් සිල් ගන්න අපට සලකන දරුවෙක් ඉන්නවා නම් එයාට මෛත්‍රී කරනකොට මේක නියමිතම මෛත්‍රිය ප්‍රගුණ වෙනවා. නිසි ආකාරයට යාට මෛත්‍රිය දෙන්න පුළුවන්කම වෙනවා. හැබැයි ඒ දෙමව්පියන්ට ගොඩාක් කරදර, ඉන්සා, පීඩා තියෙනවා නම් එයාට මෛත්‍රිය අඩුවෙන් ලැබෙනවා. තවත් සමහර දෙමව්පියෝ ඉන්නවා, දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ගොඩාක් සලකන කෙනාට සාමාන්‍ය මෛත්‍රිය කරනවා. අර දුස්සීල කෙනා කොමරි අපේ කරදර වලින් අයින් වෙන්න ඕනේ. එයාගේ ඉන්සා පීඩාවල් අඩු වෙන්න ඕනේ. එයා නිසා ඇති වෙන ප්‍රශ්න වලින් අපි නිදහස් වෙන්න ඕනේ කියන අදහස පෙරදරි කරගෙන එයාට වැඩිපුර මෛත්‍රිය කරනවා. එසේ මෛත්‍රිය කිරීම තුළින් ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම සුවපත්භාවයද කියලා කිව්වම නෑ. මේ මෛත්‍රිය තුළින් එයාගේ ගනුදෙනු ඉවර වෙන්න ඕනේ. එයාගෙන් ඇතිවෙන්නා වූ ප්‍රශ්න කරදර ගැටලු වලින් නිදහස් වෙන්න ඕනේ. එහෙනම් මේක ඇත්ත මෛත්‍රියක් නෙමෙයි. ප්‍රශ්න වලින් නිදහස් වෙන්න කරන උපක්‍රමයක්. එයා නිසා ඇතිවෙන්න තියෙන ගැටලු ප්‍රශ්න වලට කරන්නා වූ උපක්‍රමයක්. එහෙනම් මේ මෛත්‍රී භාවනාවේ විශේෂ ප්‍රතිඵල ගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව පිළිබඳව ගොඩාක් ගැඹුරෙන් අධ්‍යයනය කරනකොට අපට වැටහෙනවා මේ මෛත්‍රිය අපි හැම කෙනාටම දෙන්න පටන් ගත්තාම මේක යම් යම් ස්ථානවල යම් යම් අවස්ථාවල මේක තුල ඇලීමේ ස්වභාවයක් පවතිනවා. මේ ඇලීමේ ස්වභාවය වටහා ගත්තාම ඒ භාවනා යෝගියාට තේරෙනවා තමන් මේ ලෝකේ සෑමදාම කාමසුකල්ලිකාන යෝගේ තමන් පසු වෙන බව. ඇලෙනවායි කියලා කියන්නේම එයා යම්කිසි ස්ථානයක කාමසුකල්ලිකාන යෝග අන්ත වුණා. එහෙනම් අන්තගාමි භාවනාවේ ප්‍රතිඵල නැති බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අන්තයක ඉඳගෙන කරන වැඩේ ප්‍රතිඵල අවමය කියලා දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපට වැරදිච්ච තැනක් මේකම වෙන්න ඕනේ. එහෙනම් අපි යම්කිසි ස්ථානයක අපි මේ භාවනාව වඩනකොට ඒ ක්‍රමවේදය තුළ එහෙම නැත්නම් භාවනාව තුළ අපි හැලෙනවා නම් අපට තේරුම් යන්න ඕනේ අපි ඒ ඇලෙන්නේ ඒකට ලෝභය තියෙන නිසා. එහෙනම් භාවනාව අපි වැඩිපුර ප්‍රගුණ කරනවා නම් මෛත්‍රී භාවනාව නිතර නිතර වඩනවා නම් ඒ වඩන්නේ භාවනාවට තියෙන ඇලීම නිසා නම් ඒ කියන්නේ භාවනාවට ලෝභ වෙලා ලෝභ දේශ මොහ තියෙනවා නම් අපට මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ නැහැ. බලන්න අපගේ ජීවිතය අපගේ චර්යාව අපගේ දෛනික වැඩ කටයුතු අපිම දන්නේ නැතුව අවුල් කරගන්න විදිය. එහෙනම් අපේ ජීවිතවල මේ ප්‍රශ්නය මේ ස්වභාවය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් භාවනාවේ ඇලෙන ප්‍රතිසදේ කොච්චරද කියලා බැලුවාම අනන්ත අප්‍රමාණ භාවනා යෝගින්ට වැරදිච්ච තැනක් තමයි මේ භාවනාව තුළින් එක එක දිශාවල් වලට පුද්ගලයන්ට සාපේක්ෂව ඇලෙනවා. අපට විශේෂ උදව් කරපු අපේ ජීවිතේට ගොඩාක් වටිනා කෙනෙක් ඉන්නවනම් අපගේ ජීවිතයේ ගොඩාක් ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් ඉන්නවනම් එයාට මෛත්‍රී කරනකොට මේක ගලාගෙන එනවා. ඒ කියන්නේ එයා හොඳට ඉන්න ඕනේ, යාපතින් ඉන්න ඕනේ, එයාට කවදාවත් අකටයුත්තක් වෙන්න බෑ කියන බලාපොරොත්තුව මත කෙරෙන භාවනාවක් ඒ භාවනාවේ ක්ලේශ මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් යම්කිසි කෙනෙකුට භාවනා කරනකොට අරියට භාවනා වෙන්නේ නැත්නම් භාවනාව ගලාගෙන යන්නේ නැත්නම් ඒ භාවනාවේ තියෙන ප්‍රතිසතය අඩු නම් ඒ කියන්නේ එතනත් කෙලෙස් මිශ්‍ර වෙලා තියෙනවා. එහෙනම් භාවනා කරන එක නෙමෙයි වටින්නේ. කොච්චර වෙලාවක් කළාද කියන එක නෙමෙයි වටින්නේ. භාවනාව කෙරුණාද කියන එකයි වටින්නේ. එහෙනම් කෙරුණාද කියන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන්කමක් අපට නැත්නම් අපේ භාවනාව වැඩිලා නැහැ කියන එක, භාවනාව අරියට කෙරිලා නැහැ කියන එක අපට පිළිගන්නට සිද්ධ වෙනවා. සෑම පැයකදීම භාවනාව කරලා ඉවර වෙනකොට ඒ පැයේ භාවනාව තුලින් අපට යම්කිසි දියුණුවේ ප්‍රතිශතයක් අපට දකින්න පුළුවන් වෙනවා නම් තමයි භාවනාව කෙරිලා. එහෙනම් අපි අද භාවනා කරනවා සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවනින් සැනසෙත්වා. මේ සියලු සත්වයන්ට මේ මෛත්‍රී වාක්‍ය ප්‍රකාශ කරනකොට අපි කිසිම අතුරෙකුට මිතුරෙකුට ඇලෙන්නේ නැතුව අපි මේ කාර්යය යෙදෙන්න පුළුවන් නම් අපට කිසිම ඇලීමකින් දොරව, බලාපොරොත්තුකින් දොරව, ලෝභයකින් දොරව මේ වාක්‍ය හැමෝටම සංග්‍රහ කරන්න පුළුවන් නම් මේ භාවනාව වැඩුණ බව දැනගන්නේ කොහමද? භාවනාව අවසන් කරපු වෙලේ ඉඳලාම අපට ඇලෙන්නේ නැතුව කටයුතු කරනවා. අපේ අතුරෙක් දැක්කාම ඉනා වෙලා යට සංග්‍රහ කරනවා, එන්න ඉඳගන්න ගිලම්පස ටිකක් ගන්න කියලා. එතකොට යාට තේරෙනවා අනේ ඒ කාලේ හිටපු කට්ටිය නෙමෙයිනේ. ඊයේ පෙරේදත් මාදියා බලලා රැව්වනේ. බලන්න මේ භාවනාව වැඩිච්ච එකේ ප්‍රතිඵලය, ඇලෙන්නේ නැතුව කරපු එකේ ප්‍රතිඵලය. අතුරට ඇලෙන්නේ නැහැ, මිතුරට ඇලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ භාවනාව තුලින් කෙරෙන්න ඕනේ දේ සිතට වෙලා. භාවනාව කරලා අවසන් වෙලා නැකිටිනකොටම අතුරා මතක් වෙනකොට මුළු ඇඟේම ද්වේෂය ලෙලදෙනවා නම්, සිතේ තාම තරහා සැඟවිලා පවතිනවා නම්, තාම තමන්ගේ අඩුපාඩු තමන් තුළ තියෙන බව තේරෙනවා නම්, ඒ කියන්නේ භාවනාව කෙරුණද නැද්ද කියලා ආනකොට කෙරුණ නැහැ කියන එක පිළිගන්න සිද්ධ වෙන මානසිකත්වය අපට අදා ගන්න සිද්ධ වෙනවා. එහෙනම් අපගේ ජීවිතවල මේතරම් ධම් මාර්ගයේ ගිහිල්ලා මේතරම් ගුණධර්ම වඩලා භාවනා වඩලා ඇයි මේවා වැඩෙන්නේ නැත්තේ? ඇයි මේවා දෛනික කටයුතු වල එන්නේ නැත්තේ කියලා බලනකොට මේ දෝෂය තියෙනවා. ගුණධර්ම අපි වඩන්නේ ඒකත් ලෝභයෙන්. උදාහරණයක් වශයෙන් ගත්තාම මේ ගුණධර්ම ලස්සනයි, මේවා වටිනවා, මේවා චරිතයට තිබුණොත් ගොඩාක් විශේෂයි කියලා හිතලා ඒ ಗುಣධර්ම අපි වඩනවා. හැබැයි ඒ ಗುಣධර්මයට තියෙන වටිනාකමට වැඩුවා මිස ඒ ಗುಣධර්මය කරන කොටගෙන මේ ලෝක සත්‍යයට යාපත කිරීමේ අදහස තිබුණේ නැහැ. ඒ නිසා චරිතය වෙනස් වුණේ නැහැ. එදා ඉඳලා අද වෙනකන් චරිතය ඒමම පවතිනවා. එහෙනම් අපේ චරිතය නොවෙනස්ව පවතිනවා නම් ඒ ಗುಣධර්මෙන් ඇති ඵලය කුමක්ද? ඒතරම් මාන්සියලා ඒක වඩාගත් එකේ වටිනාකමක් නැහැ. එහෙනම් අපි යම්කිසි ಗುಣධර්මයක් වඩනකොට, ಗುಣධර්මය කරනකොටගෙන අපේ ලෝකෝත්තර ජීවිතයේ ඇඩගස්වන්න නම් ඒකත් අර මෛත්‍රී භාවනාවක් වාගේ මෛත්‍රියෙන් කළ යුතුයි. මෛත්‍රිය නැති තැනක් මේ ලෝකේ නැති තරම්. මට මතකයි එක අවුරුද්දක ගාක්යට වාඩි වෙලා මුළු දවසම කල්පනා කරන්නට යෙදුනා මොනවද තියෙන ප්‍රශ්න කියලා. බලනකොට තමන්ගේ ජීවිතයේ යම් යම් අවස්ථාවලදී මෛත්‍රිය ටිකක් ලාවට අඩු වෙලා ගිය අවස්ථා තිබිලා තියෙනවා. මොකද ඒ අවස්ථා කියලා බලනකොට යම් යම් අයගේ දෝෂාරෝපණ විවේචන ඇයෙනකොට ඒ අවස්ථාවේදී ඒ කට්ටිය මුදා ගන්න කටයුතු කළේ නැහැ. ඒ කට්ටියගේ මානසිකත්වය සුවපත් කරන්න කටයුතු කරේ නැහැ. මගහැරිලා නිකන් හිටියා. කියන ඕන දෙයක් කියලා ගියාදෙන් කියලා ආක බලන්න කියා එතන ඇවතක් වෙලා තියෙනවා. එතන විශාල අඩුවක් වෙලා තියෙනවා. හේතුව ආක බලාගෙන ඉන්නවට වඩා, නොසලකිලි මත්ව ඉවසගෙන ඉන්නවට වඩා ඒ අයගේ ద్వේෂය අඩු කරන්න, ඒක තෙමා ගන්න ඇයි වතුර දැම්මේ නැත්තේ? ඒ මානසිකත්වයෙන් ඒගොල්ලෝ මුදා ගන්න ඇයි ඒ පාරමී ಗುಣධර්ම එතනදී සිදුකලේ නැත්තේ, ඉදිරිපත් කළේ නැත්තේ කියන අඩුව තේරිච්ච වෙලේ ඉඳලා විශාල කම්පනයක් අටගත්තා. ඇයි මේ අඩුව මට එදා තේරුන්නේ නැත්තේ? ඒ සිද්ධිය වෙලාවේ මේ අවබෝධය ඇයි මට ආවේ නැත්තේ? මොකද මේ ಗುಣධර්ම වල තියෙන අඩුව කියලා බලනකොට මොකවත් අඩුවක් තිබිලා නැහැ. ඒ ಗುಣධර්ම වල තිබිච්ච 100 අඩුකම තිබෙන්නේ. එහෙනම් ඒක නැවත යාපත් පැත්තට පෙරලන ක්‍රමවේදය තමයි යම් කිසි කෙනෙක් තරහෙන් යමක් කියනවා නම් එතන ඉවසිලිමන්තව කතා කිරීමම එයාට කරන යහපත. එකට එක කතා කරලා ඒක නිවැරදි බව ඔප්පු කරන්න අපි උඩපණින්ද ගියාම සමහර විට ලේ බින්දු බිම ඇලෙන්න පුළුවන්. එයාගේ මායя තව තවත් ආරූඪ වෙලා එයා තිරසනෙක් වගේ ඇසිරෙන්න පුළුවන්. එහෙනම් යම් කිසි කෙනෙක් නිന്ദා අපහාස කරනවා නම් පීඩා කරනවා නම් නිස්සබ්ද වෙලා අහිංසක වෙලා එතන කීකරු වෙන එක තමයි කරන්න තියෙන්නේ. එතන ප්‍රශ්න වලට පැටලෙන එක නෙමෙයි ප්‍රඥාවන්තයාගේ සුදුසුකම. එහෙනම් එතන දේ අවශ්‍ය දේ වෙලා තියෙන බව දැනගත්තාම සිත ගොඩාක් සන්තෝෂ වෙනවා. අපි නොදැනුවත්වම විය යුතු යාපත් දේ වෙලා තියෙන බව දැනගත්තාම සන්තෝෂයටපත් වෙනවා. ඒක එහෙම උනේ ඇයි? ඒ ස්ථානයේදී ඇයි අපි එකට එක කතා කළේ නැත්තේ? අපේ අපංකම් ඇයි එතන ඉදිරිපත් කළේ නැත්තේ? ගැටිලා මෙල්ල කරලා ජය අරගෙන ඒ ජයතුක්‍රිය ජයපෑම් ගත්තේ නැත්තේ ඇයි කියලා බලනකොට මෛත්‍රිය එතන තිබිලා ඒගොල්ලෝ කරන ඕන දෙයක් කරපුවා දෙන් මම නෙමේ ඒගොල්ලන්ගේ ඉසකෙස් ගාකටවත් අනතුරු කරන්නේ, මම නෙමේ වචනයකින්වත් ඒගොල්ලන්ට කම්පනයක් ඇති කරන්නේ කියන මෛත්‍රිය එතන තිබිලා. ඒ 27 වෙනි දවසේ මතකයි එදා දවස පුරාම එකම කාරණාවක් පිළිබඳව කල්පනා කරන්නට යෙදුනා. එහෙනම් මෛත්‍රිය එතන තිබුණා නම් තවත් කොතනද නැතුව තිබුණේ කියලා හොයනකොට විශාල සංගවිච්ඡ සංග ගුණයක් මැණිකක් මතුණා. ඒක තමයි මේ ලෝකේ මෛත්‍රිය නැති තැනක් නෑ. සෑම තැනම මෛත්‍රිය තියෙනවා. නිස්සබ්දව වාඩි වෙලා තිබීම තුළිනුත් අපි මේ ලෝකෙට මෛත්‍රිය කරනවා. මාගේ වචන නිසා කැළඹිල්ල මන් නැමතුවා. මාගේ චර්යාව නිසා යම්කිසි කෙනෙකුට වෙන්න තින ඉන්සාව පීඩාව වේදනාව මං වළක්වගත්තා. මාගේ අදහස් නිසා ඒගොල්ලන්ට උත්තර දෙන්න සිද්ධ වෙනවා, ක්‍රියා කරන්න සිද්ධ වෙනවා. ඒවා වලින් ඒ මිනිස්සු වළක්වගත්තා. බලන්න මේ සෑම චර්යාවක් තුළින්ම මෛත්‍රිය තියෙන බව. එහෙනම් අපි යම්කිසි ආහාරයක් පානයක් ඇදුවාම හැමෝටම බෙදලා දීලා ගන්න ඕනේ කියන ඒ සිතිවිල්ල තුළ අපි මෛත්‍රිය වඩන්නේ නැද්ද? අපිට කොච්චර මේක වැරදි කියලා හිතෙනවා නම් ඒක වැරදි කියලා මූණට කියන්නේ නැතුව ක්‍රමක්‍රමයෙන් ඇදෙන්න ඇරිලා ඉවසගෙන එයත් එක්ක කටයුතු කිරීම තුළින් මෛත්‍රිය නැද්ද? මොනතරම් අඩුවක් පාඩුවක් දැක්කාම ඒක ප්‍රසිද්ධියේ නින්දාවටපත් නොකර තමන්ට දැනුම් නොදී ඒක ක්‍රමානුකූලව ක්‍රමෙන් ක්‍රමෙන් උපක්‍රමෙන් අදා ගන්න වෑයම් කරන මාංශය තුළ මෛත්‍රිය නැද්ද? කොච්චර අපි තුළ අඩුපාඩු තිබුණත් අපි සාමූහික හැමෝගෙම යාපත ගැන හිතනවා නම් ඒ යාපත ගැන සිතන සිතිවිලි වල මෛත්‍රිය නැද්ද? එහෙනම් මෛත්‍රිය කොතනද නැද්ද කියලා බලනකොට මම කාටවත් මෛත්‍රිය නොකරමි කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් අන්න එතන මෛත්‍රිය නැහැ කියලා අපට කියන්න පුළුවන්. හැබැයි ප්‍රඥාවන්තයෙක්ගෙන් ආනකොට එයා සිනාපාලා කියනවා එතන තමයි වැඩිපුර මෛත්‍රිය තියෙන්නේ කියලා. එහෙනම් මම මේ ලෝකේ කාටවත් මෛත්‍රිය නොකරමි කියලා කියන අසත්පුරුෂ ප්‍රකාශය තුළ මේ ලෝකේ වැඩිපුරම මෛත්‍රිය තියෙනවා නම් අනිත් තැන්වල මොන කතාවද? එහෙනම් ඒ මෛත්‍රිය කරන්නේ නැ කියන ඒ සිතිවිල්ල තුළ තියෙන මෛත්‍රිය තමයි මෛත්‍රිය වඩනවායි කියලා කියන්නේම යහපත කරනවා. මෛත්‍රිය වඩන්නේ නැහැ කියලා කියන්නේම ඒ මිනිසුන්ට අයාපත කරන්නේ නැහැ, යාපත කරන්නේ නැහැ, ගනුදෙනු කරන්නේ නැහැ. ඒ මිනිස්සු ගැන සලකන්නේ ඒක නෙන්න ඇලීම ගැටීම නැවතීම. අත්‍යරීම ඒක නේද? දාන පාරමිතා පරිපූර්ණ වෙන්න නම් ඔක්කොම අත්‍යරින්න පාය. එහෙනම් මම කිසිම කෙනෙකුට මෛත්‍රී නොකරමි කියනකොට එයා අත්තරීම පුරුදු කරනවා, දාන පාරමිතාව පුරුදු කරනවා. එහෙනම් මේ පාරමිතාව තුළ මෛත්‍රිය අන්තර්ගතයි කියන එක මතක් කරන්න අවශ්‍යයි. තවත් කෙනෙක් කියනවා මෛත්‍රිය මට වඩන්න බෑ, හේතුව මෛත්‍රිය මට පුරුදු වෙන්නේ නෑ, මෛත්‍රිය පුරුදු කරන්න බෑ, මෛත්‍රිය මට උරු නෑ, මේ වගේ ප්‍රකාශ කරනවා. එතකොටත් අපිට කියන්න වෙන්නේ ඔයා තරම් මෛත්‍රිය වඩන කෙනෙක් නෑ කියලා. ඇයි අපි නැති ගුණයක් කියනවද? නෑ, ඇති ගුණේ තමයි කියන්නේ. හේතුව මෛත්‍රිය වැඩෙන්නේ නෑ කියලා කියන කෙනා මෛත්‍රිය මොකද්ද කියන එක දන්නවා. ඒක එයාට ඇති මේ භවයට. මෙයා මගේ සතුරා කියලා කියනවා නම් සතුරුකම කියන්නේ මොනවද කියන එක පිළිබඳව එයා දැනුවත් වෙලා ඉන්න අවශ්‍යයි. පුංචි කාලේ ඉඳලා ගෙවල් ඇතුලේ ඇදුනාම, මිතුරු ආශ්‍රය නොකර හිටියාම, වයසක දෙපළක් එක්ක විතරක් ජීවිතේ ගත කෙරුවාම ඒ පුංචි දරුවා දන්නේ නැහැ අතුරා කියන්නේ කවුද, අතුරුකම කියන්නේ මොකද්ද, වෛර කරන්නේ කොහොමද කියන එක එයා පුංචි කාලේ ඉඳලා දන්නේ නැහැ. එහෙනම් එයා පෙර භවයේ ගොඩාක් මෛත්‍රිය වඩපු නිසා ඒ අතුරුකම එයාට ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ, දැනගන්න අවස්ථාව විශ්වේ දෙන්නේ නැහැ. සතුරාට ප්‍රේම කරන්න කියලා කියනකොට ඒ පුංචි දරුවා නම් සතුරා කියන්නේ කවුද කියලා ගුරුවරයා කල්පනා කරන සතුරා කියන එක දන්නේ නැත්නම් මෙයා කොහෙද ඉඳලා තියෙන්නේ? මෙයා පිටසක්වල ජීවියෙක්ද කියලා හොයලා බලනකොට එයා පිටසක්වල ජීවියෙක් තමයි. එයාට අතුරෙක් ඉඳලත් නැහැ, මිතුරෙක් ඉඳලා නැහැ, අතුරුකම් කරන්න දන්නේ මිනිසුන්ගේ කම්පණය නිසා තරහා ඇති වෙලා ඒ තරහාවේ අද්දකින් ඒ විඥානේ නැහැ. ඒ නිසා අතුර කවුද කියන එක ඉස්සෙල්ලාම කියලා දෙන්න ඕනේ එයාට අතුරට ප්‍රේම කරන්න ඉගෙන ගන්නට. එහෙනම් මේ ලෝකයේ යම්කිසි කෙනෙක් මම ආවලාගේ අතුරා, එහෙම නැත්නම් මගේ අතුරා මෙයා, මෙයාට මම මෛත්‍රී කරන්නේ නැහැ, සලකන්නේ නැහැ කියලා හිතනවා නම් අතුරුකම අපි දැනගෙන හිටියා. අතුරුකම දැනගෙන ඉන්නවා නම් අපි ඒ සම්බන්ධයෙන් කෙලස් පිළිබඳව අත්දැකීම් ලබලා, අවබෝධය ලබලා, ඒක අපි තුල තැම්පත් කරගෙන ඉන්න බවට සාක්ෂි දරනවා කියන එක තමයි අතුරුකම පිළිබඳ තියෙන අවබෝධය. එහෙනම් මේ අවබෝධයම අනිත් පැත්තෙන් බලනකොට මෛත්‍රී නොකරමේ කියලා කියනවනම්, මෛත්‍රී වැඩෙන්නේ නැහැ කියලා කියනවනම්, මෛත්‍රී භාවනාව මට ගැළපෙන්නේ නැහැ කියලා කියනවනම්, ඒ කියන්නේ එයා මෛත්‍රිය අඳුරනවා. මෛත්‍රිය කියන ඒ පාරමිතාව කුමක්ද කියන එක පිළිබඳව දැනුවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒක වැඩෙනවා. මම මෛත්‍රිය වඩන්නේ නැහැ කියනකොටම මේ මෛත්‍රිය කියන්නේ මොනවද, ඒක වඩන්නේ නැහැ කියනකොට මෛත්‍රිය වැඩෙනවා, මෙනෙහි වෙනවා. ඒක තුළ එයා නිතර නිතර සීකිරීමක් සිද්ධ කරනවා. ඒ පිළිබඳ අවබෝධය එයාට මදි. එහෙනම් කල්පනා කරලා බලනකොට මේ ලෝකයේ සෑම සත්වයෙක්ම මෛත්‍රී කරනවා. මේ ලෝකයේ සෑම කෙනෙක්ම මෛත්‍රී භාවනාව තුල තමයි තමන්ගේ ජීවිතය ගත කරන්නේ කියන එක අපි තේරුම් ගන්නට අවශ්‍යයි. ඒක පරම සත්‍යය. මෛත්‍රී නැති තැනක් මේ ලෝකේ නැහැ. කාමරයක ජනේලය අරලා විශ්වේදියා බලනකොට මොකවත් නැහැ, ගස්කොළන් විතරක් පේනවා. ඒ ගස්කොළන් ආස්වාස ප්‍රාස්වාසයේ තුලින් අපට දෙන්නා වූ සුන්දර සුළඟ, ප්‍රාණ වායුව, සෙවනැල්ල, එහෙනම් නියම විදියට ඒ කාලවලදී වර්ෂාව ලැබෙන්නේ මේ ගස්කොළන් නිසා නේද? මේ වගේ දායාද දියා බලනකොට මේ ගස්කොළන් තුල තියෙන මෛත්‍රිය අපට දරා ගන්න බෑ. ඇස්වලට කඳුළු එනවා. මේ තරම් මෛත්‍රියක් මේ ගස්වලට තියෙනවා නම් ඇටමස් වලින් ඇදිච්ච සිතක් තියෙන මට මීට වඩා දහස් ගුණයකින් තියෙන්න ඕනේ. නමුත් මේ ගාකට තියෙන මෛත්‍රියවත් මාතුල නැහනේ. මේ ගා මේ ලෝක සත්වයාට පොදුවෙන් ප්‍රාණවායුව නිෂ්පාදනය කරනවා. අතුරටත් මිතුරටත් එක වාගේ සෙවන දෙනවා. අතුරේ කාවත් මිතුරේ කාවත් එක වාගේ සුලඟමනවා. එහෙනම් මේ ගා තුල තියෙනා වූ ස්වභාවය අනේ මේ මන්තුල නැහනේ. මං කොච්චර අන්ත අසරණ වෙලාද මේ ගාතරම්වත් මං වටින්නේ නැහැ කියලා හිතෙනකොට අපගේ සිත අපගේ පපුව පැලෙන්න තරම් දුකක් දැනෙනවා. ඇයි මං මෙච්චර දුර්වල වුනේ? මේක වඩා ගත්තේ නැත්තේ ඇයි? අදුමතරමින් මේ ගාත සම වෙන්නවත් මං පුරුදු වුනේ නැත්තේ ඇයි? මේ ගාදියා බලන්න මට සුදුසුකමක් නැහැ. ගාක කොළයක් අඩන්න තියා බලන්නවත් මං සුදුසු නැහැ. ඒ තරම් මං දුස්සීලේ වෙලා කියලා අපි කෙරේ අපට ලැජ්ජා හිතෙනවා. එනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගාක කොළයක්වත් කඩන්න එපා, මලක්වත් කඩන්න එපා ඇවත් කියලා. එනම් අපේ ජීවිතවල මේ මෛත්‍රී භාවනාව කරන කොටගෙන ඇයි මේක ඇවතක් උනේ කියලා බලනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන කැත්ත මේ ගස් වලින් මේ මල ලස්සන මල නිර්මාණය කරන්න පුළුවන්කම තිබුණා. ඇයි මේ ආයතන අය මල් වශයෙන් සුවඳ වීදවන්න බැරි වුණේ? අපට මල් කැඩීමේ අයිති අපට නැහැ. මල කැඩුවොත් ඒ මලට කරන නින්දාවක්, ගාත කරන නින්දාවක්, ස්වභාව ධර්මයට කරන අපහාසයක් එක වරදක්මයි. එනම් තමන්ගේ ඇසකන දිවනාසය සමසිතෙන් අපට මල් නිදවන්න පුළුවන් නම්, මල් පිපෙන්න වැඩ කරන්න පුළුවන් නම්, සුවඳ හමනවා නම්, මලටත් වඩා අපේ කය ශ්‍රේෂ්ඨ නම් මල් නෙමේ ගාපිටින් කැඩුවත් එතන ඇවතක් නැහැ. කොහොමද මේ ඇවත වෙන්නේ නැත්තේ කියලා බැලුවාම රාතන් වහන්සේ නමක් මල් කැඩුවාම ඇවත් තියනවාද කියලා අහුවාම භාග්‍යතුන් වහන්සේ සිනාපානව රාතන්ට ඇවතක් නැහැ. එනා රාතේකොත් බබයක් විතර උස තියෙන කයක්, අපිත් බබයක් විතර උස තියෙන කයක්. එනා උන්වහන්සේ කඩනකොට ඇවතක් නැත්නම් මම කඩනකොට ඇවතක් තියෙනවා නම් ඇවත තින්නේ කයේ නෙමෙයි සිතේ. මේ සිතේ ಗುಣධර්ම වලයි ඇවත තියෙන්නේ. එනා රාතේ අසංවරව කතා කරාම ඇවතක් නැත්නම් සාමාන්‍ය කෙනෙක් අසංවරව කතා කරාම ඇවතක් තියෙනවා නම් එහෙනම් ඒ ඇවත තියෙන්නේ සිතේ. රාතේ අසංවර ලෙස වක්කඩෙන් පැනලා යනවා නම් සාමාන්‍ය කෙනෙක් පැනනාම ඇවත් නම් එයාට චෝදනාවක් ලැබෙනවා නම් ඒක තියෙන්නේ කයේ නෙමෙයි සිතේ. එහෙනම් අපේ තියෙන අදුපාඩු වලට තමයි මේ ඇවත් කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. නැත්නම් මේ ලෝකේ ඇවතක් නැහැ. එහෙනම් ගාට පුළුවන්කම තිබුණා තමන්ගේ සුන්දර ප්‍රතිඵලය මලක් වශයෙන් දෙන්න. නමුත් ඒ මල් කඩන අපි ළඟ ඒ සුදුසුකම් මොකවත් නැහැ. නුසුදුසාට සුදුසු දේ කරන්න තානම් ඒ නිසා ගාදියා බලන්නත් අපට අවසර නැහැ. එනම මේ ලෝකයේ සෑම කෙනාට මේ ඇවත තියෙනවද කියලා බැලුවාම ගීයාට ඇවතක් නැහැ. එනම එයාට තින්නේ මිනිසත් භවයක් නෙමෙයිද? එයාට තියෙන්නේ අපි වාගේ සිතක් නෙමෙයිද? එයා කන බොන විදියට නේද අපිත් කන්නේ බොන්නේ? එනම එයා ජීවත් වෙන විදියට නේද අපිත් ජීවත් වෙන්නේ? කය දෙක එක නම් එකම විඥානේ නම් අර මිනිසුන්ගේ ඇඳුමේ පාටට මේක වෙන්න බෑ. ඒ මිනිසුන්ගේ ජීවන රටාවට වෙන්න බෑ. එන අපට වඩා දුස්සීලයි. එන අපට වඩා විනයක් නැහැ. එන එයාට ප්‍රශ්නයක් නැත්තම් මෙච්චර විනයක් තියෙන සීලයක් තියෙන අපට ප්‍රශ්නයක් උනේ කොහොමද කියන එක පිළිබඳ කල්පනා කරලා බලනකොට මෙතන ප්‍රශ්නේ තියෙන්නේ සිතේ. එහෙනම් අඩුපාඩු තියෙන කට්ටිය නීති වැඩි වෙන්න ඕනේ. මේකේ ප්‍රශ්නේ තියන්නේ අඩුපාඩු වැඩි හැට නීති අඩුයි. ගියාට නීති අඩුයි, පන්සිල් විතරයි. එහෙනම් අඩුපාඩු හදන්න හදන්න ඒක ඇත්තපා වුණා, 227 වුණා, කෝටියක් වුණා, ලක්ෂයක් වුණා. එහෙනම් මේක කවදාවත් රකින්න බැරි තරම් ප්‍රශ්නේ සංකීර්ණ වුණා. එහෙනම් මේක ඉහළට යන්න යන්න වැඩි වෙන්නේ ඇයි? පල්ලෙහාට යන්න යන්න අඩු වෙන්නේ ඇයි කියලා බලනකොට ඒ අයගේ විඥාණයට සාපේක්ෂව ඇති වෙන එකක්. එහෙනම් මේක විඥානයේ ප්‍රශ්නයක්. එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපි වඩනකොට මේ ස්වභාව ධර්මයදී බලනකොට මේ ලෝකේදී බලනකොට මේ ලෝකේ හැමතැනම මෛත්‍රිය තියෙනවා, මෛත්‍රිය පවතිනවා. මෛත්‍රිය නැත්තම් මේ ලෝකේ කිසිම දෙයක් ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ පවතින සෑම අණුවක් තුළම මෛත්‍රිය පවතිනවා. මේක භ්‍රමණයේ උන් නැත්තම් අපි මෙතන නවතිනවා. අපි සියලුම දෙනා මරණයටපත් වෙනවා. හේතුව පෘථිවිය භ්‍රමණයටපත් උන් නැත්තම් මේ ලෝකයේ තියෙන සෑම අණුවක්ම නවතිනවා. අදවතත් නවතිනවා. හේතුව ලෝකෙන් නැවතිලා විනාඩි 5 යනකොට සියලු සත්වයෝ මැරිලා ඉවරයි. එනම් මේ ලෝකයේ අපේ ජීවිතයේ පවතින්නේ මේ භ්‍රමණයේ කම්පණය නිසා ස්පන්දනය වෙන අදවත පෙනාල්ල. එනම් මේවා වැඩ කරන්නේ ස්පන්දනය වෙන්නේ මේ කම්පණයට. කම්පණය නිස්පාදනය කරන්නේ පෘථිවියේ භ්‍රමණය. එනම් මා පොළවේ භ්‍රමණය මොනතරම් මා කරුණාවෙන් අනුකම්පාවෙන් ලෝක සත්‍යයේ ප්‍රාණය රැකගෙන ඉන්නවද? එයා භ්‍රමණ වේගය වැඩි කරනකොට ආයස අඩු වෙනවා. භ්‍රමණ වේගය වැඩි කරනකොට ආයසය අඩු වෙනවා. භ්‍රමණ වේගය අඩු කරනකොට ආයස වැඩි වෙනවා. එහෙනම් එයා ඉමින්සරේ කැරකෙනවා නම් දීර්ඝායස ලැබිලා, අයියෙන් කැරකෙනවා නම් අපේ පරමායස බිඳුවටම අඩු වෙලා. එහෙනම් අපේ ආයස අඩු වැඩි කරන්න එයා දක්ෂයි. ඒ වගේම තමයි භ්‍රමණය අඩු වැඩි වෙනකොට ආයසය වැඩි වෙනවා, අඩු වෙනවා. එහෙනම් නැවතුනොත් අපි මැරෙනවා කියන එක තමයි. එහෙනම් මේ මාපොළවත් මෛත්‍රිය වඩනවා. මාපොළව මේ සෑම සත්වයකටම අබේ දාණය පූජා කරනවා, ජීවිත දාණය දෙනවා. එහෙනම් මේ මාපොළවට තියෙන මෛත්‍රියවත් මන් තුල වැඩිලා නැහැනේ. මේ මාපොළව ප්‍රගුණ කරලා තියෙන ಗುಣධර්ම මොකවත් මන් තුල නැහැනේ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්මය ප්‍රඥාවෙන් දැකලා එක්තරා විශ්වකට කියනවා, මේ මාපොළවට මිනිස්සු මොනතරම් දේවල් දානවද, කුණු කැසල දානවද, මාපොළව කම්පා නොවේයි. මොකද්ද හේතුව? මාපොළව ඒවා ගණන් ගන්නෑ. මාපොළව ඒ හැම එකක්ම දරාගෙන ඉදී. මේ මාපොළවේ ಗುಣධර්මයක් තමයි මේ කියන්නේ. කොහොමද අපට යම් කිසි කෙනෙක් යමක් කළා නම් දරාගෙන ඉන්න පුළුවන්ද? මාපොළවේ ඉන්නවත් අපි සුදුසු නැහැ. මේ මාපොළවේ පය තියන්න අපි වෙනම සුදුසුකමක් අදා ගන්න ඕනේ. හේතුව මේ මාපොළවේ ඉපදෙන්න අපි කිසිසේත්ම සුදුසුකම් ලැබලා නැහැ. මේ මාපොළව මේ සෑම කම්පණයක්ම දරා ගන්නවා. මොනවා ඉටෙව්වත් එයා ඒක බාර ගන්නවා. මොනතරම් ගිනි තියලා ආරලා මේකට කුණු දාලා වහලා මේ ඕන එකක් කළාට මාපොළව කවදාවත් චෝදනා කරන්නේ නැහැ, දොස් කියන්නේ නැහැ. මාපොළවට මේක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි අපට යම් කිසි කෙනෙක් කැත කතාවක් කිව්වාම, අපේ සිත ඇතුළට යම් කිසි දෙයක් වල දැම්මාම උඩ පැන පැන කෑ ගන්නවා. අසුවලා මට මේම කිව්වා, අසුවලා මට මේම කිව්වා. අර මාපොළවේ තියෙන ඒ දරා ගැනීමේ හැකියාව බිඳුවක්වත් අපි තුල නැහැ. මාපොළවේ ඉට ගන්න සුදුසුකම් නැහැ. අපි මධ්‍යම එහෙම නැත්නම් අන්තලිකේ අපි පාවෙන්ටයි සුදුසු. එනම් මාපොළවේ ඒ අනුකම්පාව මෛත්‍රිය අපි දිහා බලනකොට අද අපි ජීවත් වෙන්නේ මාපොළව නිසා. නැත්නම් ඉන්නේ ඉඳ තැනක් නැහැ. අපි ගන්නා වූ සෑම ආහාරය පානයක්ම මේ මාපොළවේ නිස්පාදන. මාපොළවෙන් කෑම හදන්නේ නැත්නම් කාන්තාරේ නම් අපි හැමෝම බඩවල ටික අල්ලාගෙන බඩකින්නේ මිරිකිලා වේලිලා මැරිලා යනවා. කිසිම කෙනෙකුට කිසිම දෙයක් කතා කරන්නවත් පණ නැහැ. හේතුව මාපොළවෙන් කෑම හදන්නේ නැහැ. එහෙනම් අම්මා කෙනෙක් ගෙදර කෑම හදන්නේ තමන්ගේ දරුවන්ට විතරයි. හැබැයි මේ භූමි මාතාව කියන මේ අම්මා කෑම හදනවා කෝටි 800ටම. තව ඉපදුනොත් ඒත් ප්‍රශ්නයක් නෑ. එයා කෑම හදනවා. එයා කොච්චර දක්ෂද කියලා කිව්වොත් මේ ලෝක සත්වයාගේම කුසගින්න නිවනවා. ඕ අපි ඒ තරම් දාන පාරමිතාව පුරලා නැහනේ. අපි දානිය ගැන මොනවද දන්නේ? මාපොළව දිහා බලලා ඉගෙන ගන්න දානෙ දෙන්නේ කොහමද කියලා. සෑම තැනම පලා ජාති ඇදෙනවා, කොළ ජාති ඇදෙනවා. පොල් පලා ඕනේ නම් ටිකක් ඇවිදලා කඩා ගන්න පුළුවන්. රණමරා ඕනේ නම්, එරමුසු ඕනේ නම් අපිට ටිකක් ඇවිදලා කඩා ගන්න පුළුවන්. කවුද මේවා වගා කළේ? ඉබේ ඇදෙන්නේ. එනම් මේ මා පොළවට ඕනතරම් ආහාර පාන නිෂ්පාදනය කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි අපිට කෙනෙකුට ගිලම්පස ටිකක් අදන්න මානසිකත්වය ඇදිලා නැහැ. එනම් මා පොළවේ ඉපදෙන්න අපි සුදුසු නැහැ. අතේ තියෙන දාන ටිකෙන් ටිකක් දෙන්න කැමති නැහැ. අපේ කුසගින්න නිවුනොත් විතරක් ඇති කියලා කියන ආත්මార్థකාමීත්වය නිසාම අපට මා පොළවේ උරුමය ඉපදීමේ අයිතිය නැතුව යනවා. එහෙනම් මා පොළව මොනතරම් මෛත්‍රිය වඩනවද කියලා අපට පැහැදිලි. එහෙනම් අපට වචන වලින් කෙනෙකුගේ සිත සනසන්න බෑ. එහෙනම් පොළව වලින් ගැව්වා වාගේ සැර පරුසා වාච කතා කරනවා, පිසුනා වාච කතා කරනවා, සම්පප්පලාප මුසාවාද කතා කරනවා. අපට අපගේ වචන වලින් කෙනෙක් සනසන්න බෑ. මා පොළවේ වතුර ටිකක් බීලා බලන්න මොනතරම් කය සැනසෙනවද, විඩාව නිවෙනවද, මොනතරම් සෑල්ලුවක් දැනෙනවද. අන්න වතුර වල තියෙන ඒ සැනසිලිදායක ස්වභාවය අපි තුල නැහැ. වතුර බොන්න අල්ලන්න වතුර දිහා බලන්නවත් අපට සුදුසුකමක් නැහැ. එනම් මේ මා පොළවේ වතුර වලින් අපට ඉගෙන ගන්න ඕනතරම් දේවල් කියනවා. මේ මා පොළවේ වතුර වල තියෙන කිසිම ගුණයක් අපි ළඟ නැහැ. එහෙනම් අපේ තියෙන ඇඟේ තියෙන ඕනම අපිරිසිදු කමක් පුළුවන්කම තියෙනවා මේ වතුර වලට පිරිසිදු කරලා අපිව පාරිශුද්ධ ජීවියෙක් කරන්න. හැබැයි අපේ ගතිගුණ වලින්, අපේ චරිත වලින්, අපේ ගුණධර්ම වලින් අපි පෝසත් නැ කෙනෙක් පිරිසිදු කරන්න. අපි පෝසත් වෙලා ඉන්නේ උපක්‍රම සීලීව පලිගන්න, රිදවන්න, නිന്ദා අපාස කරන්න. වතුර බොන්න අපට අවසර නැහැ. හේතුව මා පොළවේ වතුර වලට අපට වඩා ಗುಣධර්ම වැඩි. එයා අපට වඩා ශ්‍රේෂ්ඨයි. එයා දුස්සීලයාගේ පිපාසයෙන් නිවෙනවා. සීලවන්ත උපාසකයාගේ පිපාසයෙන් නිවෙනවා. නමුත් අපි කාතරේ හොඳ වචන වලින් සංසිඳවන්න ගියොත් අපි දෙන්නේ උපාසක කෙනෙකුට විතරයි. දුස්සීලයට මොකවත් දෙන්නේ නින්දා අපාස කරලා එළවනවා. වතුර වලින් අපි ඉගෙන ගන්න අවශ්‍යයි. වතුර වල තියෙන ඒ ශ්‍රේෂ්ඨ ගුණාංග මොකවත් අපි තුල නැහැ. ආවලා දුස්සීලයි, එයාගේ නාසය තුලට මං යන්නේ නැහැ, මං කැමති නැහැ කියලා වාතේ කවදාවත් කියන්නේ නැහැ. දුස්සීල සීලවන්ත ඒක එයාට ප්‍රශ්නයක් නෙමෙයි. සියලු සත්වයන්ගේ ප්‍රාණය එයා ආරක්ෂා කරනවා. එනම් මේ වායු ගෝලයේ තියෙන ඒ මෛත්‍රිය අපි ළඟ නැහනේ. අපි යම් කිසි කෙනෙකුට යමක් දෙන්න යනවා නම් එතන හොඳ කෙනා නරක කෙනා තෝරලා, ඉතවත් කෙනා එහෙම නැත්නම් අමනාප කෙනා තෝරලා තමයි අපි බෙදන්නේ. දානයක් දෙන්න ගියාම ඉතවත් කෙනාට වැඩිපුර දෙනවා, නොඉතවත් කෙනාට අඩුවෙන් දෙනවා. ඒ කියන්නේ අපේ සිත තාම දුස්සීලයි. මේ වායු ගෝලයේ තියෙන ගුණාංගයවත් අපි තුල තාම නැහැ. එහෙනම් මේ වායු ගෝලයේ තුල තිබෙනා වූ මෛත්‍රිය අපි තාම වටා ගත්තේ නැහැ. මේක දිහා බලනකොට අපට තේරෙනවා මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණාංග මේ භූතය තුල තියෙනවද කියලා. පොළවට සූර්යාලෝකය ලැබෙනකොට මේ ආලෝකය සීලවන්තයාට වෙනම දුස්සීලයට වෙනමත් කියලා ලැබෙන්නේ. මේ ලෝකේ සෑම සත්වයකටම එක ආ සමානව ලැබෙනවා. සියලු සත්වයන්ට ආලෝකය පොදුවෙන් ලැබෙනවා. එහෙනම් කල්පනා කරලා බලන්න අපගේ ජීවිතේ අපි මේ විදියට හැමෝටම පොදුවෙන් සලකලා තියෙනවද නැහැ. යම්කිසි අමනාපයක් තියෙනවා නම් සෑම මොහොතෙම එයාට බෙදෙන ඇඳ ටිකක් වෙනස් එකක්. එක්කෝ එක මිට අඩුයි, එහෙම නැත්නම් ඒ ඇඳේ පරතරය අඩුයි, හරියට බෙදෙන්නේ නැහැ. එහෙනම් මේ ඉරාවුව තුලින්, මේ ආලෝකයේ තුලින් අපි ඉගෙන ගන්න ඕනේ මම මොනවද දන්නේ, මම මොනවද මෛත්‍රිය මේ ලෝකේ වඩලා තියෙන්නේ. මේ ආලෝකයේ සීලවන්තයාට දුස්සීලයාට එක හා සමානව එළිය දෙනවා. අනේ මගේ එළිය සීලවන්තයාට විතරනේ එන්නේ. එහෙනම් මේ ආලෝකය බලන්න මට අවසර නැහැ. ඇත් දෙක පියාගෙන ඉන්න ඕනේ ලැජ්ජාවටපත් වෙලා. හේතුව මේ ආලෝකයේ තියෙන ගුණධර්ම මන් තුල නැහැ. එහෙනම් අපි දැක්කා අපගේ ජීවිතය තුළ මේ මෛත්‍රී භාවනාව කරන කොටගෙන මොනතරම් අඩුපාඩු මේ විඥාණය තුළ තැම්පත් වෙලා තියෙනවද, මොනතරම් අපටයිතු දේවල් මේ බඹයක් විතර උස තියෙන මේ ලෝකේ පුරවලා තියෙනවද, ඒ ඔක්කොම දුෂ්ටි ටික ගලවලා දාන්න ඕනේ. මේ බඹයක් විතර උස තියෙන කය හොඳට වතුරේ පොඟවලා, මෛත්‍රියෙන් වතුරෙන් පොඟවලා සෝදන්න ඕනේ. මේකේ අපිරිසිදු දේවල් කඩතොළු අනන්තයි අප්‍රමාණයි. එහෙනම් අපේ ජීවිතයේ පිළිබඳව අපි ගවේෂණය කරන්න ඕනේ මාසයකට දවස් 4ක්. ඒ දවස් 4 තමයි අපේ නිස්සබ්ද භාවනාව. අපි නිස්සබ්ද වෙලා ඉන්නවයි කියලා ගොරව ගොරව සැතපෙනවවත්, තමන්ගේ වැඩක් බලා ගන්නවවත්, පොත්පත් බලනවවත් නෙමෙයි එදා දවසේ ගවේෂණය කරන්න ඕනේ මාගේ සතරමා භූතය තුළ තියෙන අඩුපාඩු මොනවද, එළියේ ඉන්න භූතයයි මමයි වෙනස් වෙලා ඉන්නේ ඇයි, මේවා ඔයලා අදන්න ඕනේ. අපේ ජීවිතයේ තුල අනන්ත අප්‍රමාණ අඩුපාඩු තියෙනවා, සැඟවිච්ච අඩුපාඩු, අපි සඟවගත් අඩුපාඩු, නොදැනුවත්ව පවත්වාගෙන යන අඩුපාඩු, කැමැත්තෙන් නඩත්තු කරන අඩුපාඩු කියලා වර්ග කීපයක් තියෙනවා. එක එක වර්ග නිරෝධ කරන්න ඕනේ. එහෙම නැත්නම් අපේ ජීවිත කාලය තුළ අපට එක ගුණධර්මයක්වත් වඩා ගන්න බැරුව අපේ අවසාන උස්ම එළෙනකොට අපි ගොඩාක් කම්පාවටපත් වෙනවා. මේ තරම් විවේක සුවෙන් ඉඳ ලැබිලා, සිව්පසේ ලැබිලා මොකවත් කරගත්තේ නැහැ. අන්තිම මොහොත දක්වා මගේ එක අඩුවක්වත් අඩු අදන්න බැරි වුණා. අඩුම තරමින් මම කෙනෙකුට නිନ୍ଦා අපාස කරන, අගුණ කියන විවේචනය කරන, අපාස කරන මේකවත් මට අදා ගන්න බැරි වුණානේ. මේ අන්තිම මොහොතේ මේ ඇඳේ ඉඳගෙන මිනිස්සු මට උපස්ථාන කරන්නේ, මට ආගන්තුක සත්කාර කළන්නේ, මං කෙරේ හොයලා බලන්නේ කියලා මෙතනත් මං නිନ୍ଦානේ කරන්නේ, විවේචනනේ කරන්නේ, අගුණමනේ කරන්නේ. මම දුන්න නැත්තම් මට ලැබෙන්නේ නැහැ කියන එක පිළිබඳ අවබෝධය නැහැ. මම සැලකුවේ නැත්තම් මට සැලකෙන්නේ නැහැ. එහෙනම් මේකවත් මට තේරුම් ගන්න බැරි වුණා කියලා අදවත පැලිලා අපායකින් ඉපදෙනවා. එහෙනම් අවසාන චුතිසිත ඇති වෙන්නේ අවසානයේට අපි විසින් අදන සිත විසින් නෙමෙයි. අපි ජීවත් වෙන ජීවන රටාවට අනුව, වඩපු ගුණධර්මයට අනුව, සමාධි වෙච්ච සීලයට අනුව තමයි අවසාන චුතිසිත ඉබේ ඇති වෙන්නේ. ඒක කාටවත් අදන්න බෑ. එහෙනම් ඒ සිතිවිල්ල අරියට ඇදෙන්නත්, මෛත්‍රියට අනුව හැදෙන්නත්, අපගේ විඥාණයෙන් නිවනින් සැනසෙන්නත් අපි අදහිඳලා මේ මෛත්‍රී ගුණධර්මය අරියට වඩන්න ඕනේ. මෛත්‍රිය අරියට වඩන්න බැරි කෙනා තුළ මොකවත් වැඩෙන්නේ නෑ. ඒතුව මේ ලෝකයේ තියෙන සතරමා භූතයා මෛත්‍රියෙන් පිරීලා ලෙලදෙනවා නම්, මේ ලෝකයේ සෑම අංශුවක් තුළම මෛත්‍රිය පවතිනවා නම්, සෑම නාමයක් රූපයක් තුළම අපට බණ කියන්න ඕනේ, ධර්මය කියලා දෙන්න ඕනේ, ඇලින් ගැටින් තේරුම් කරන්න ඕනේ, ලෝභ දේශ මොහ තේරුම් කරන්න ඕනේ, තාම මේ ලෝකයේ ප්‍රශ්න තියෙනවා, දුක තියෙනවා කියන එක තේරුම් කරන්න ඕනේ කියන ඒ ධර්මතාවයේ මත, මෛත්‍රිය මත තමයි සෑම නාමයක් රූපයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ. නාම රූපවල තියෙන්නේ මෛත්‍රිය, චතුරාර්ය සත්‍ය ධර්මය අපට කියා දීමේ මෛත්‍රිය. මේ ලෝකයේ සතරමා භූතය තුළ තියෙන්නේ මොකද්ද? මෛත්‍රිය. අපට බණ කියන්න ඕනේ, කමටහන් දෙන්න ඕනේ, අපගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕනේ. මේ හැම දේ තුළම මෛත්‍රිය තියෙනවා නම් මේ ලෝකේ මෛත්‍රිය නැත්තේ කොහෙද? මන් තුළ විතරයි. මම විතරයි මේ ලෝකේ දුස්සීල, අනිත් හැමෝම පාරමිතාව අරියට පුරනවා. රාගවල් දෙකේම අනුන්ගේ තියෙන අපවිත්‍ර වාතය උරලා උරලා තමන්ගේ කය අපිරිසිදු කරගෙන, පිරිසිදු වාතය නිස්පාදනය කරලා ලෝකෙටම කිසිම තරාතිරමකින් තොරව, ભેදයකින් තොරව ප්‍රාණවායව පූජා කරන්න ගාදක්සයි. හැබැයි තව කෙනෙකුගේ අඩුව අපි පිළිගන්න කැමැතිද? කිසිසේත්ම නැහැ. අපි නොකරපු දෙයක් කවුරුහරි කෙනෙක් කළයි කියලා කිව්වම එයාව මරන්න තරම් අපට තරහා මම එහෙම කළේ නැහැ එයා කොහමද මට එහෙම කියන්නේ ඒ චෝදනාව කරන්න යට පුළුවන්කම තියෙන්නේ කොහමද මම ගානවා බයිනවා කියන මානසිකත්වය විකෘති කරගෙන අපි සම්පූර්ණයෙන් පිස්සෙක් වෙනවා ඒකද භාග්‍යතුන් වහන්සේ වචනයක් දේශනා කරනවා සබ්බේ පෘතුජනා උම්මත්තක අපි උම්මත්තක වෙනවා මානසිකව පිස්සෙක් වෙනවා අපි දන්නේ නැහැ අපි ශ්‍රමණේන් අපි මේ ලෝකයේ ಗುಣධර්ම වඩන්න ඕනේ සිල් සමාධි වෙන්න ඕනේ අපි ඇවිල්ලා තින්නේ මෛත්‍රී කන්ති එහෙම නැත්නම් වීර්ය දාන සීල භාවනා මේ පාරමිතා පුරන්න කියන එක අපට අමතක වෙලා අපි මේ මිනිසුන්ට ගහන්න අදනවා බනින්න අදනවා කුටිවල තියෙන බඩු මුට්ටු එළියට විසිකරන්න අදනවා පුච්චන්න අදනවා මේ මානසිකත්වයේ ඇති වෙලා ඒක වචන වලින් උත් කියවෙනවා සෑම අවස්ථාවක් තුළම අපි සේනාසනයක් තුළ ජීවත් වෙනකොට ගම්මානයක ජීවත් වෙනකොට අපි ගෙයක් ඇතුළත ජීවත් වෙනකොට අපිට මේ බඩු මුට්ටු කඩන්න පොඩි කරන්න හිතෙනවා නම් එයා තුළ මෛත්‍රිය බිඳුවක්වත් නැහැ කියන එක ස්ථිර වෙලා ඉවරයි තමන් එක්ක ජීවත් වෙන අනිත් අය පිළිබඳව ද්වේෂය ඇති වෙලා තරහ ඇති වෙලා කොයි වෙලේ කොඳුරනවා නම් තරහෙන් වචන ප්‍රකාශ කරනවා නම් පරිගැණීමේ අදහස් ප්‍රකාශ කරනවා නම් තමන් තුළ මෛත්‍රිය බිඳුවක්වත් නැහැ කියන එක තමන්ම සාක්ෂි දරලා ඉවරයි තමන් ජීවත් වෙන ප්‍රදේශයේ තමන් එක්ක ඉන්න කට්ටියට කරුණාව අනුකම්පාව නැත්නම් ඒ අයගේ අඩුපාඩු තමන්ගේ අඩුපාඩු බවට පිළිගන්නේ නැත්නම් තමන්ගේ අඩුපාඩුමයි කියලා වරද තමන් බාරගන්නේ නැත්නම් මෛත්‍රිය කියන ඒ මාවත වචනයවත් මේ ලෝකයේ ආලා නැ කියන එකට තමන්ට වඩා සාක්ෂියක් මේ ලෝකයේ කිසිම තැනක නැහැ එනා ඒ ලෝකේ ඒ තථාගතයන් වහන්සේ ජීවත් වෙච්ච ජේතවනාරාමේ නම් වූ සුන්දර නිර්වාණ ලෝකයේ තුල හිටියා පුංචි රාතන් වහන්සේ නමං ඕනම කෙනෙකුගේ වරදක් මගේ වරද කියලා පිළිගන්නවා ඒ තනන් වහන්සේ ඒ උත්තමයන් වහන්සේ කොච්චර පුංචි වුණත් අද මේ ලෝකෙටම උන්වහන්සේ ආදර්ශයක් අපේ වරදවත් අපිට පිළිගන්න අපට මානසිකත්වේ නැතිකොට අනුන්ගේ වරද පිළි අරගෙන එමයි ස්වාමිනී සමා වෙන්න කියලා අනු වෙනුවෙන් තමන් සමා වෙලාගෙන ඒ වැරද්ද නිවැරද්ද කරන ඒ පුංචි උත්තමයාගේ දෙපාසිමිලා ඉගෙන ගන්න ඕනේ ඒ ಗುಣ ධර්මයේ අපි ගින් එහෙනම් කල්පනා කරලා බලනකොට අපි මේ ලෝකේ මොකවත් වඩලා නැහැ මොකවත් වඩලා නැහැ කියන එකවත් අදුම තරමින් තේරුම් ගත්තද කියලා බලනකොට ඒක තේරුම් ගන්නත් මං හිතන්නේ තවත් බව ලක්ෂයක් විතර ඉපදෙන්න වෙයි. එහෙනම් ලබාපු මිනිසත් භවයේ මේ මෛත්‍රියේ කියන මේ පාරමිතාව මේ භාවනාව ඇයි අපගේ ජීවිතේ හැමදාම කෙරෙන්නේ නැත්තේ? කෙරුණ බව අපට දැනෙන්නේ නැත්තේ? ඇයි මේ පාරමිතාව පිරෙන්නේ නැත්තේ කියලා බලනකොට අපගේ මෛත්‍රිය පිරෙන්නේ නැතිකේ අදු තමයි මේවා. එනං අපි සෑම අවස්ථාවකම මෛත්‍රිය වඩනකොට අපි හැලෙනවා අපි নানা ප්‍රකාර විදියට මේ මෛත්‍රිය කරනකොටගෙන අපි ඇලීම් වලට ගොදුරු වෙනවා ඇලීමේ මායයා අපිව අල්ලා ගන්නවා එනං මේ ඉමිදිරි පාන්දර අපි විශේෂ සාකච්ඡාවක් භාජනය කළා අපේ ප්‍රඥාවට ගෝචර කළා එනං මගේ මෛත්‍රිය වැඩිලා නැති එකේ සේරම අඩුපාඩු ටික අපි දැනගත්තා. එහෙනම් මේ අඩුපාඩු ටික නිරෝධ කරන්න, නිරවුල් කරන්න, අරිගසන්න මේ තප්පරේ ඉඳලා මෛත්‍රිය පාරමිතාව වශයෙන් පුරවන තුන්තරා බෝධියකින් එකකින් නිවිසනසීම ලබන්නට ප්‍රාර්ථනා කරන මාබෝසතාණන් වහන්සේ බවට පත් වෙන්න. එහෙනම් අපේ ජීවිතයේ තුල අපි මේ මෛත්‍රිය කරනකොට අතුරට අපි ඇලෙනවා මිතුරට ඇලෙනවා දිසාවට ඇලෙනවා ස්ථානෙට ඇලෙනවා මේ ඇලීම කරනකොටගෙන මෛත්‍රිය වැඩෙන්නේ ඇලීම තියෙනවා නම් ඒ ඇලීම තුල ලෝභයේ බලාපොරොත්තුව තියෙනවා ලෝභයේ වඩන කෙනෙක් මෛත්‍රිය වඩන්නේ ඒතුව ලෝභය කියලා කියන්නේ වෙන එකක් මෛත්‍රිය කියලා කියන්නේ ලෝකෝත්තර එකක් එහෙනම් ලෝකෝත්තර ජීවිතය තුල ලෞකික දේවල් තියෙන්න බෑ ලෞකික ප්‍රශ්න මතුවෙන්න බෑ එහෙනම් අපේ ජීවිතය තුළ අදහිඳලා මෛත්‍රිය ලෝකෝත්තර වඩමු. කිසිම දෙයකට ඇලෙන්න දෙන්න එපා. මෛත්‍රී භාවනාවට ඇලෙන්නත් එපා. ඇලෙන්නේ නැතුව දෙන්න. ඒ මානසිකත්වය මුරුදු කරගන්න, සෑල්ලු කරගන්න. සෑම කෙනාටම මෛත්‍රිය ඒකාකාරව දෙන්න. උස්පාත් කරන්න එපා. මේ මෛත්‍රී තරංගයේ රැලි හදන්න එපා. කඩතොළු හදන්න එපා. සියලෝම දෙනාට එක සමාන පාත්‍රයක එක විදියට වක් කරලා එක විදියට දාලා පූජා කරනවා වාගේ මේ ලෝකෙටම අපේ මේ බඹයක් විතර උස තියෙන මේ පාත්‍රය තුලින් මෛත්‍රී පැන් වක් කරමු. අතුරාට අඩු වෙනොත් මිතුරාට වැඩි වෙනොත් වක් නොකරමු. එහෙම එකක් කරනවා නම් ආයි එකක් පටන් අරන් ඇලීම ලෝභයේ තියෙනවා, ද්වේෂයේ ගැටීම තියෙනවා. එහෙනම් අද ඉඳලා අපි මේ පාත්‍රෙ නිකුත් කරන මෛත්‍රිය සියලු සත්වයන්ට ඒකාකාරව ලැබේවා, සියලු සත්වයන්ට පොදුවෙන් ලැබේවා. උස්පාත් නැතුව ભેදයකින් දරව සියලු සත්වයෝ ලොව සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවනින්ම සැනසෙත්වා කියලා අපට කියන්න පුළුවන්. මානසිකත්වය අද ඉඳලා පුරුදු කරමු. එහෙනම් මේ පාන්දර අපගේ ධර්ම දේශනාව අපගේ ධර්ම දේශනාව බවට පත් වුණා, අපගේ කමඨාන බවට පත් වුණා. අපි වෙනුවෙන්ම මේ විශ්වය නිර්මාණය කරපු අවවාද අනුශාසනාව බවට පත් වුණා. එහෙනම් මේක අවවාදයක් වශයෙන් පිළිගනිමු, අනුශාසනාවක් වශයෙන් පිළිගනිමු, කමඨාණක් වශයෙන් පිළිගනිමු, නිවන් මාර්ගයක් වශයෙන් පිළිගනිමු, භාවනාවක් වශයෙන් පිළිගනිමු. එහෙනම් මේ ධර්ම දේශනාව, භාවනාව, කමඨාණ, අවවාදේ අනුශාසනාව කරනකොටගෙන අපගේ මෛත්‍රියේ තියෙන ඇලීමේ ගුණය අදමු, අපගේ මෛත්‍රියේ තියෙන කඩතොළු ටික හදමු. අද ඉඳලා නිවැරදි මෛත්‍රී භාවනාව පුරුදු කරලා ඒකාන්ත වශයෙන්ම ලබාපු මිනිසක් බවේ ගුණධර්ම පරිපූර්ණ වේවා, සීලයේ සමාධි වේවා, ලබාපු මිනිසක් බවේ කර්මය නිමා වෙලා විමුක්තියපත් වේවා. මේ ජීවිත කාලය තුළ මේ සියලු දේවල් සම්පූර්ණ වෙලා මේ ලබාපු මිනිසක් බවේම පිරිනිවෙන්න අවශ්‍ය කටයුතු මේ ධර්ම දේශනාව අනුශාසනාව කමඨාන තුළින් අප සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි.